ජනතා අපිට ජනවර යනවරම දීලා තියෙනවා. ඒ විදිහට අපි ගමන් කරන්න ඕන. ඡන්දේ ප්‍රතිපත් ප්‍රකාශයට තමයි ජනතාව ජනවරම දීලා තියෙන්නේ. ඒ අනුව තමයි අපි ක්‍රියාත්මක කරන්න ඉඩ තියෙන්නේ. ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක රටට මේක තියෙන මේක ජාතික ප්‍රශ්නයට අවසාන තීන්දුව ගන්න ඕන නම් ඒක ඕන නම් මුළු රටටම ගිහලා ජනමත විචාරණ හරහා මේ ජනතාවගේ ඉල්ලන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්න නැහැ. ජනවරම එක ජනවරම තියෙනවා. මේක මේ විදිහට තමයි බ්‍රේක් දාගෙන ඉන්නවා කියලා කිව්වොත් මේ රට විනාශ වෙනවා. හරිද? විනාශ වෙන්න තත්ත්වෙ තමයි පටල් වෙන්නේ. ඒකයි අපේ අදහස්.